සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තන්ත භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ත භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ත භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සන්තියා විය ඕමන්තෝ දෛහමානෝව මන්තකේ කාමරාගක් පානාය සතේ බික්කෝ පරිම්බජේ සන්තියා විය ඕමන්තෝ දෛහමානෝව මන්තකේ සකිකාය දෙන්තෙන් පහනාය සතේ බෙංකෝ පරිම්බජේති ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද මේ පින්නතුන් ඇසලපුන් පොහෝ දෙන හිමිදිරි පාන්දර උසස් සීලක පිහිටලා දැන් බලාපොරොත්තු වන්නේ මුලින්ම සිදු කෙරෙන ධර්ම දේශනාවට අහුම්කන් දීමටයි. පින්තුනි අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාවක් තෝරාගත්තේ සංයුත්ත නිකායෙහි දේවතා සංයුත්තේ එන හත්ති සූත්‍රය. මොකද සූත්‍රය? සත්ති සූත්‍රය. සත්ති කියලා කියන්නේ සැත කියන එකයි. සැත කියන්නේ උල. නැත්තම් බොහොම සියුම් ආයුධයකටයි සත්‍ය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ආයුධයක් සැතක් උපමා කරගෙන දේශනා කරපු සූත්‍රයක් ඇටියටයි මේ සූත්‍රය සඳහන් වන්නේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමත් සමගම උන්වහන්සේ ලෝකයේ දැක්ක සැබෑ ආකාරයෙන් දැක්කා. දැන් අපි දකින ලෝකයට වඩා හාත්පසින් වෙනස් ලෝකයක් තමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ. දැන් අපි ලෝකයේ දිහා බලන්නේ හරියට වර්ණවත් කණ්ණාඩියක් දාගෙන ලෝකෙ දෙස බලනවා වගේ. හරියට රතු පාට කණ්ණාඩියක් දාගෙන අපි ලෝකෙ දෙස බලනකොට ලෝකේ හැම දෙයක්ම අපට පේන්නේ රතු පාටට තමයි පේන්නේ. ඒතකොට යම්කිසි කෙනෙක් අර ලෝකයේ තියෙන රතු පාට අයින් කරන්න කියලා හිතාගෙන උදැල්ලක් හරි මොකක් හරි අරගෙන හමු වෙන දේවල් අයින් කරන්න උත්සාහ කරනව නම් උදැලකින් හෝ වෙනත් යම් දෙයකින් අවදාපත් බාහිර ලෝකේ වෙනස් කළා මේ බාහිරින් පේන රතු පාට වෙනස් කරගන්න පුළුවන් කමක් නැහැ. දැන් වර්තමානයේ අපි කරන්නේ මේක. අපි ජීවිතේ සැපත ලබන්න කියලා හිතාගෙන ජීවිතේ දුක නැති කරන්න කියලා හිතාගෙන අපි කරන බොහෝ දේවල් තන්නේ වගේ. අර රතු පාට කණ්ණාඩියක් දාගෙන බාහිර ලෝකයේ හැමතැනම රතු පාටයි කියලා රතු පාටියවත් කරන්න උදැල්ලක් අරගෙන උත්සාහ කරනවා වගේ අපත් ජීවිතේ සැප ලබන්න කියලා හිතාගෙන නොයෙක් දේවල් කරනවා. අපි බොහෝ විට කරන්නේ බාහිර සාධක වෙනස් කිරීමයි අපි උත්සාහ කරන්නේ. බාහිර බඩු බාන ක්‍රමානුකූලව තිබීම, නැත්නම් අපේ රූපයේ වර්ණවත් කිරීම, නැත්නම් ගේ දොර හැදීම, දූ දරුවන් ලබා ගැනීම, අධ්‍යාපනයේ හැදෑරීම, මේ හැම දෙයක්ම අපි කරන්නේ සතුට බලාපොරොත්තු වෙමින්. නමුත් ඒව සියල්ලක්ම කරලා දැන් උදාහරණයක් ඇදෙද්දී කිව්වොත් අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ තමයි දැන් වැඩිපුරම දෙනෙක් විශ්වාසය තියලා ඉන්නේ ජීවිතේ සැප ලබන්න. ඒ නිසා ළමයේ මව කුසේ පිළිසිඳගත් දා ඉඳන්ම වර්තමානයේ අම්මා තාත්තා කල්පනා කරන්නේ ඒ ළමයා ගැන. ඒ ළමයාගේ අධ්‍යාපනය ගැන විශේෂයෙන් හිතන්නේ කොයි ඉස්කෝලේකටද දාන්නේ, කොයි පළාතේද අපි ඉන්න ඕන, කොහොමද අපි ලිපිණියන් සකස් කරගන්න ඕන ආදිය ගැන තමයි බොහෝ දෙනෙක් හිතන්නේ. ඒ වගේම මේ ළමයා ඉපදුනාට පස්සේ විශාල උත්සාහයක් දරනවා අධ්‍යාපනයෙන් ඉහළට ළමයා ගෙන යන්න. අනිත් ළමයින්ට වඩා අකුරක් හරි වැඩිපුර ගන්නන්න දැඩි පරිශ්‍රමයක් අපි දරනවා. ඒ වගේම අනිත් ළමයට වඩා දවසකට හරි කලින් ඉස්කෝලේට ඇතුළු කරන්න පුළුවන් නම් ඒකත් කරනවා. මේ හැම දෙයක්ම කරන්නේ වර්තමානයේ බොහෝ දෙනාගේ ලොකු විශ්වාසයක් තියෙනවා අධ්‍යාපනය තුළින් සැපත ලබන්න පුළුවන් කියලා. හොඳට විභාග සමත් වෙලා උපාධි ලබාගෙන ඉහළ විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ ජීවිතේ සැපල වෙනවා කියලා බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා. ඒ අපේක්ෂාවෙන් තමයි මෙහෙම ක්‍රියා කරන්නේ. නමුත් වෙනතුනේ ඒ ලෙස අධ්‍යාපනය ලබලා දැන් වර්තමානයේ නම් අධ්‍යාපනයේ ඉහළටම යන කෙනෙක් සමන් කරන විෂයෙන් අධ්‍යාපනයේ ඉහළටම හදාරනවා කියලා කියන්නේ ආචාර්ය උපාධිය හැදෑරීම. නැත්නම් අපි කියමු ડોක්ටරේට් එකක් ගන්නවා කියලා. ඇතැම් විට එහෙම ඉගෙනගෙන විශ්වවිද්‍යාලයක කතිකාචාර්ය කෙනෙක් වෙලා ආචාර්ය පදවියක් ලබලා අන්තිමට මහාචාර්ය කෙනෙක් වෙලා අවුරුදු 65 දී විශ්‍රාම යනවා විශ්වවිද්‍යාලවල විශ්‍රාම යන අවුරුදු 65 න් අවුරුදු 65 ගිහිල්ලා බලනකොට දැන් මේ දරුවා ඉපදිච්ච කාලේ නම් දෙමාපියෝ දැරි පරිශ්‍රමයක් දරලා මේ ඉහළම තලයකට ගෙනහිල්ලා අන්තිමට අධ්‍යාපනයේ ඉහළම ජයග්‍රහණ අත්කරගෙන සමාජය ලබන්න පුළුවන් ඉහළම ගෞරවය අධ්‍යාපනිකයන් ලැබලා මේක නිමතරාට පස්සේ ආ ජීවිතයේ සැප විඳාද කියලා බලනකොට පින්නතුනි ඒ බොහෝ දෙනෙක් ජීවිතය අතුරුපිට කරවා ඉන්නේ. සේවයෙන් සමු ගන්නකොට බොහෝ දෙනාට සතුටක් නැහැ. බොහෝ දෙනා හිතාගෙන ජීවිතය හරියම තෘප්තිමත් ඉන්නේ කියලා. විශාල වැටුපක් ලබනවා, බොහෝ විදිහේ පහසුකම් ලබනවා, වරප්‍රසාද හිමි වෙනවා. ඒ සියල්ලක්ම ලබාගෙන අන්තිමටම කොතෙන්ද දාලු කියලා බලනකොට පින්නතුනි ආපස්සට ඇහිලා බලලා ජීවිතේ බොහොම හිස් බවක් තමයි බොහෝ දෙනාට තියෙන. ඒකට හේතුව තමයි පින්නතුනි මේ අපි අපේක්ෂා කරන සැපත අපි ලැබුවේ නියම ක්‍රමෙන් නෙවෙයි. අපි ජීවිතේ සැපතක් කියලා යම් යම් දේවල් ලබලා තියෙනවා. බඩු භාණ්ඩ ටිකක් ලබලා තියෙනවා. ජීවිත ප්‍රසංසාදියක් ලබලා තියෙනවා. ඒ වගේම යාන වාහන ආදී පහසුකම් ටිකක් ලබලා තියෙනවා. මේවා ලැබුවත් පින්නතුනි අවසානයේ බලනකොට අපි මේ වෙනස් වෙන දේවල් වලින් තමයි ජීවිතේ සැපත අපේක්ෂා කරලා තියෙන්නේ. අපිත් වෙනස් වෙනවා, අපිත් දිරාපත් වෙනවා. වෙනස් වෙන දිරාපත් වෙන අප සැපත කියලා සතුට කියලා සොයන්නේත් ඒ වගේම දිරාපත් වෙන ඒ වගේම වෙනස් වෙන ලෝකයක ස්වභාවයක්. එනිසා ජීවිත අන්තිමට බලනකොට බලන් ගියාම ඔක්කොම දේවල් වෙනස් වෙලා. අපි අපේක්ෂා කරන ලෝකය අප සාක්ෂාත් කරගෙන නැහැ. එනිසා පින්නතුනි බුදුහාමුදුරු ලෝකයේ දැස දැක්කා සැබෑලෙසම සත්‍යයට සතුට ලබන නම් කුමක්ද කළ යුත්තේ කියලා. එහිදී බුදුරජාණන් වහන්සේ පින්නතුනි ඉගෙන ගැනීම, රැකිරක්ෂා කිරීම, ධන දාන ලබා ගැනීම මේවාට නිග්‍රහ කළේ නැහැ. මේවා එපයි කියලා ප්‍රතික්ෂේප කළේ නැහැ. මෙවැනි සැපයන් ගැන ගිහි සැප ආදී විවිධ සැප අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ ආදී මේ සැපයන් ගැන විස්තර කරලා තියෙනවා. නමුත් ඒ කරුණු අතර වඩාත්ම නිවැරදි වඩාත්ම වටිනා දේ කරා පියව මෙහෙවල තියෙන බුදුරජාණන් වහන්සේ. මොකද උන්වහන්සේ තමයි ලෝකේ හිටිය ප්‍රඥාවන්තම කෙනා. බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ හිටිය කරුණාවන්තම කෙනා. එනිසා උන්වහන්සේට එකාතකින් ප්‍රඥාව තිබුණා, අනෙක් අතින් කරුණාව තිබ්බා. මේ දෙකම එකට උන්වහන්සේගේ ගියා. දැන් ප්‍රඥාව විතරක් තිබ්බනම් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා නිකන් ඉන්නවා. රහතන් වහන්සේලාත් රහත් භාවයට පත් වෙලා නිකන් ඉන්නවා. නමුත් ඒ ප්‍රඥාවත් සමගම නොදෙවෙනි විදියට යන මහා කරුණාවක් උන්වහන්සේලා ගැන කියමුණා. ඒ නිසා තමයි මේ යථාභෝධය ලබාගත්තු ගමන් විශේෂයෙන් පළවෙනි රහතන් වහන්සේලාට උන්වහන්සේ දේශනා කළා, මහණෙනි ඔබත් මාත් මේ අවිද්‍යාවෙන් වෙලිලා ඒ වගේම මේ තෘෂ්ණාවට අහුවෙලා සතර බොහෝ කාලයක් අනන්ත ආත්ම භාවයන් වල භවයෙන් භවයේ සැරිසරුවා. ඒ භවයෙන් භවයේ සැරිසරන කාලයේදී අප්‍රමාණ දුක්වලට මුහුණ පෑවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එක පුද්ගලයෙක් ගත්තොතින් ඒ එක පුද්ගලයෙක් වුණත් එයාගේ අම්මා තාත්තා වෙනුවෙන් හඬපු කඳුළු වල ඒ කඳුළුට ගැගද ගොරෝසින් මේ මහා සාගරයටත් වඩා වැඩි කියලා. දැන් මේ මහා සාගරයටත් වඩා වැඩි කියනකොට කෙනෙකුට මේක හිතන්න පුළුවන් අතිශෝක්තියක් කියලා. වෙනතුන මතක තියාගන්න මේ මහා සාගරය උපමා කරලා තියෙන්නේ අතිශෝක්තියෙන් නෙවෙයි. වෙනත් උපමාවක් නැති නිසා. සාගරය වගේ ඊටත් වඩා විශාල එකක් තිබුණා නම් යොදාගන්නේ උපමාව. සංසාරයේ සම්පූර්ණම ජීවිතය නෙවෙයි වෙනතුන එක කල්පයක් තුළ. අපි කල්ප ගණන් කරන්න බැරි සංඛ්‍යාවක් ඇවිල්ලා තිනවා. ඒ ආපු ගමනේදී එක කල්පයක විතරක් ඒ හඬපු කඳුළු වල කඳුළු එකතු කරත් මේ සාගරයට වඩා වැඩි. ඒ වගේම දේශනා කළා එක එක සත්තු වෙලා, දවයන් වෙලා, එළුවන් වෙලා, මේ ආදී සත්ත්වයන් වෙලා වෙනස් සත්තුන්ගේ සත්‍යංග බලකෑම නිසා හිස් කැපුම් ලබලා ඒ ශරීරයෙන් වැගිරෙච්ච ලේ ප්‍රමාණය එකතු කරවති. එක එක සත්ත්වයන්ට වෙන වෙනම කළා තියෙනවා. වෙන වෙනම සත්‍යා ගත්තත් සත්වයන් වශයෙන් අපි ඉන්න කාලේ ඒ වැගිරෙච්ච ලේ ප්‍රමාණය මේ සාගරයට වඩා වැඩි කියලා. ඒ වගේම මේ සසරේන ගමනේදී අපට මව නොවෙච්ච, පියා නොවෙච්ච, දුව නොවෙච්ච, පුතා නොවෙච්ච කිසියම් කෙනෙක් මේ විශ්වේ නැහැ කියලා. ඒ වගේම මේ සසරේන ගමනේදී අපි ඉපදෙච්ච නැති ස්ථාන තියෙන එකම ස්ථානයයි ඒ තමයි සුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝකෙ විතරයි. අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිච්ච කියලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට අයිති කොටස් පහක් තියෙනවා. මේ කොටස් පහ ඉපදෙන්නේ අනාගාමී වෙච්ච කෙනෙක් විතරයි. එතකොට අපි නොලබපු එකම අත්දැකීම මෙන්න මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ ඉපදීම විතරයි. අනිත් සියලුම අත්දැකීම් අපිට තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝවාන් නොවෙච්ච කෙනෙක් සෝවාන් භාවයට පත් නොවෙච්ච කෙනෙක් ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහීණ නොකරපු කෙනෙක් කෙනෙකුගේ ජීවිතය හරියට එයාගේ ජීවිතයේ සතර පාය කියලා කියන්නේ gedara වගේ කියලා. සෝවාන් නොවෙච්ච කෙනාට සතර පාය තමන්ගේ නිවස වගේ කියලා. ඇයි එහෙම කියන්නේ? දැන් නිවසේනේ අපි වැඩිපුර කාලයක් ඉන්නේනේ. අපි කොහේ ගියත් නිවසට තමයි ඉන්නේ. අන්නේ වගේ තමයි දැන් අපි මේ මනුස්සාත්ම භාවයක් ලැබලා තිබුණට හරියට මේක හරිය ආගන්තුක ගමන නැත්නම් වන්දන ගමනක් ආවා වගේ මේ. අපි දැන් අරහට තමයි වැඩිපුර යන්නේ. ඒ නිසා වැඩිපුර කාලයක් සතරපායේ මේ සත්‍යයන් ගත කරන්න කියලා. ඒකට හොඳම උදාහරණය තමයි පිනතුනේ මිනිස් ලෝකේ ඉඳලා මේ මිනිස් ලෝකයෙන් චුත වෙන අවස්ථාවේදී අවස්ථාවට පත් වෙන කාලෙ දිහා බලනකොට පුද්ගලයන්ගේ බොහෝ දෙනෙකුගෙන් අසහා දැනගත්තොත් අපට තේරෙනවා කතා කරවතින් ඒ බොහෝ දෙනා සැකයි නැවත මනුස්ස ලෝකෙට එන්න පුළුවන්ද කියන කාරණේ. බොහෝ දෙනාට හිතා ගන්නවත් බෑ. බොහෝ දෙනෙක් බයෙන් ඉන්නේ. මරණයට පත් වෙන කෙනෙක් බයෙන් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි එයාගේ ඥාතිනුත් බයෙන් ඉන්නේ. නාචිනෝ තේනි සාතමයි කොහොම හරි අන්තිම මොහොතේ බලන්නේ මොන හරි පින්කම් ටිකක් කරලා හොඳ තැනක යවන්න. නමුත් එහෙම යවුවත් ඒත් සැකයි. ඒ නිසාම ආයෙත්ින් හත් දවස් ඉඳන් ආයෙ පටන් ගන්න දන් දෙන්න. මෙයා දුකටිකට ගියාද දන්නේ නැහැ කියලා සැකයි යට. නමුත් අපි ජීවත්වන කාලයක බොහෝ දිනාට මේක හිතෙන්නේ නැහැ. ජීවත්වන කාලේ හිතන්නේ කොහොම හරි මේ ඉක්මනට ජීවිතය ගත කරලා මේක ඉවර කරන තමයි බොහෝ දිනාට හිතෙන්නේ. නමුත් පින්නතුනි ජීවිතයේ මනස ආසභාවේ දුර්ලභත්වයේ බලනවා නම් පින්නතුනි මේක ඉතාම කලාතුරකින් ලැබෙන දුර්ලභ අවස්ථාවක් මේ අපි ලබාගෙන තියෙනවා. මෙන්න මේ දුර්ලභ අවස්ථාවේ දුර්ලභත්වයේ කියමින් තමයි බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් ධර්ම දේශනා කළේ. ඒ වගේම මුගලන් හාමුදුරුවෝ වගේ රහතන් වහන්සේලා අපි නිතර මුගලන් හාමුදුරුවෝ ගැන කතා කරනවා. මුගලන් හාමුදුරුවෝ නිතරම මේ මිය යන සත්‍යයන් ගැන හුඟා සැලකිල්ලෙන් හිටිය ස්වාමීන් වහන්සේ කෙනෙක්. විශේෂයෙන් මේ ප්‍රදේශයේ ආශ්‍රිත වෙන්නයි මේ ගියාට පස්සේ ඒ මේ ගියා කොහෙද ඉපදෙන්නේ කියන කරුණ ගැන බොහොම සංවේදීව හිටිය රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ බලන වැටෙන් පිට මිය ගිහපු කෙනා අපාගත වෙලා නම් ඒ අපාගත වෙලේ නිස්සහනයක කෙනෙක් මුණ ගැහෙන්න පුළුවන් අපාය ගණන් ඉන්නේ අය හැම වෙලාවෙම කතා බහ කරනවා. ඒ වගේම සුගතිගාමි වෙලා දිව්‍ය ලෝක වෙන්න තත්ත්වයන් ඉපදිලා නම් ඉන්නේ ඒ වගේම මුණ ගැහෙලා ඇත්ත එක කතා බහ කරනවා මොන කුසල දහම් කරලද මේ තත්ත්වයන් හි ඉපදිලා තියෙන්නේ කියලා. අන්න ඒ තොරතුරු ඇවිල්ලා මොගලන් හාමුදුරුව මනුස්ස ලෝකයට කියනවා මෙන්න ඔබගේ අහවල් ඥාතිය දැන් අහවල් ස්ථානයේ ඉන්නේ කියලා. ඒනි තාපින්නතුනි මෙන්න මේ තත්ත්වයන් නිසා බුදුහාමුදුරුව අපට දේශනා කළේ පින්නතුනි වඩාත්ම නිවැරදි වඩාත්ම වටිනාදී අපේ ජීවිතයෙන් කරන්නයි උන්වහන්සේ උනන්දු කෙරෙවි. මොකද මේ ජීවිතය ගත කරද්දී පින්නතුනි හොඳ දේවල් හොඟක් තියෙනවා. හොඳ දේවල් විවිධ විදිහ හොඳ දේවල් කරන්න පුළුවන්. දැන් කෙනේ ජීවිත කාලයම දුකී මගේ යාට කාටින්ද දන් දෙනව නම් ඒකත් හොඳ දෙයක්. ජීවිත කාලයම කිසියම් කෙනෙක් සීලයක් රකින්නවා නම් ඒකත් හොඳ දෙයක්. ජීවිත කාලයම සිස්සෙම කෙනෙක් හැම මොහොතකම මෛත්‍රී භාවනාවෙන් ඉන්නවා නම් ඒකත් හොඳ දෙයක්. නමුත් මේ කරන කටයුතු අතරින් වඩාත්ම නිවැරදි අපට කාලෙන් ගන්න පුළුවන් ඉහළම ඵලය ලබා ගන්න පුළුවන් දෙයයි බුදුහාඳුරන් නිතර අවධාරණය කළේ. අනේ ඊට අදාළ සූත්‍රය තමයි අද මා සඳහන් කළේ. මේ කියන කරුණ මේට කලින් සඳහන් කළා තියෙනවා. නමුත් මේ සූත්‍රයේ තියෙන වැදගත්කම නිසා අපි හිතුවා දැන් මේ පිනතන මේ අවස්ථාවේ යලිත් ඒ සූත්‍රය විස්තර කිරීම වැදගත් කියලා. දිනක් බුදුරජාණන් වහන්සේ වෙතාව එක්තරා දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ එක්තරා ගාථාවක් ප්‍රකාශ කරනවා. සත්‍යාවිය ඕමට්ටෝ ඩයිනමානෝව මත්තකේ ආමරාග පහනාය සතේ බික්ඛෝ පරිබ්බජේ කියලා. සත්‍යාවිය ඕමට්ටෝ, සත්‍ය කියන්නේ සැතකින් ආයුධයකින් අනින ලද්දකු මෙන්, ඩයිනමානෝව මත්තකේ ඉසගෙන ගත්තකු මෙන්, කාමරාග පහනාය සතෝ බික්ඛෝ පරිබ්බජේ, කාමරාගේ දුරු කරන්න උත්සාහවන්තව සිහියෙන් කාලය ගත කරන්න කියලා. දැන් කවුද මේ ගාථා ප්‍රකාශ කළේ? කවුද මේ ගාථා ප්‍රකාශ කළේ? ඈ නෑනේ කල්පනාෙන් අහන්නේ. ඈ කවුද මේ ගාථා ප්‍රකාශ කළේ? නෑනේ මම එහෙම නෙමෙයි කිව්වේ. ඈ දැන් කල්පනාෙන් අහන් ඉන්නවා. නැත්තම් මේක මේ වෙන ලෝකෙක අපි මේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වෙත ආපු එක්තරා දෙවි කෙනෙක් බුදුහාමුදුරන්ට මේ ගාථා ප්‍රකාශ කළා. මොකද ප්‍රකාශ කළේ? සැතකින් පහර ලද්දගුමෙන් සිතගිනි ගත්තකු වගේ කාමරාගය දුරු කරන්න අප්‍රමාදීව කටයුතු කරන්න කියලා. දැන් මේ ගාථා ප්‍රකාශ කළේ දෙවි කෙනෙක්. දෙවියා මේ ගාථා ප්‍රකාශ කළාට පස්සේ බුදුහාමුදුරෝ ඒ ගාථාව සංශෝධන සහිතව නැවත ප්‍රකාශ කරනවා. බුදුහාමුදුරේක ටිකක් වෙනස් කරනවා. කොහොමද බුදුරජාණන් වහන්සේ වෙනස් කළේ? සත්‍යාවිය ඕමට්ටෝ ඩයිමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතේ බික්ඛු පරිබ්බජි. දැන් අර දෙවියා ප්‍රකාශ කරන්නේ හිතගිනි ගස්සෙක් වගේ, උලක් යනපු කෙනෙක් වගේ, උලක් කනිෂ්ඨ කෙනෙක් වගේ අප්‍රමාදීව කාමරාගය දුරු කරන්න කියලා. බුදුහාඳුර මොකද දේශනා කරන්නේ? සක්කාය දිට්ඨිය දුරු කරන්න කියලා. දැන් එතකොට කාමරාගය දුරු කිරීමත් වැදගත් දෙයක්. ඒක බුදුදහමෙන් අගය කරනවා. කාමරාගය පින්නතුනි සපුරා දුරු වෙන්නේ අපේ සඳහන් කළේ සත්‍ය සූත්‍රයේ සඳහන් කරුණු ටිකයි. එහිදී සඳහන් කළා දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුහාමරණ සඳහන් කරනවා කොහොමද? සත්‍යාදී ඕමට්ටෝ ඩයිනමානෝ මත්තකේ කාමරාග පහනාය සතේ බික්ඛු පරිබ්බජේ කියලා. මේ දෙවියා ප්‍රකාශ කරන්නේ මොකක්ද? කුලක් ඇනුණු කෙනෙක් වගේ ඉසගෙන ගස්සෙක් වගේ ඒ හිස දුරුකිරීම, ඒ හිසේ ගින්න දුරු කිරීම සඳහා කරන උපාය වගේ උපායක් දරන්න කාමරාගය දුරු කරන්න කියලා. දැන් මේ දෙවියට තේරිච්ච ආකාරය තමයි මේ කිව්වේ. ඇතැම් විට මේ දෙවියත් බුදුහාමරණයම බණහපු කෙනෙක්. නමුත් බුදුහාමරණයේ ගාථාව එහෙම පිළිගස්සේ නැහැ. උන්වහන්සේ එහි දෙවෙනි පදේ වෙනස් කළා. කොහොමද වෙනස් කළේ? සක්කාය දිට්ඨි පහනාය සතේ බික්ඛු පරිබ්බජේ කියලා. පින්නතුන් මේ සක්කාය දිට්ඨියත් කාමරාගයත් කියන දෙකම සංයෝජන ධර්ම. සංයෝජන ධර්ම කියලා කියන්නේ අපව සතරට ඇද බැඳ තමන කාරණා. එතකොට සක්කාය දිට්ඨිය දුරු වන ප්‍රවාණීමේ කාමරාගය දුරු වෙන සම්පූර්ණයෙන්ම කොයි අවස්ථාවේද? මේ දැන් කියපු දෙයක් දැන් මතක නැහැ නේද? නැකිතල ගියාට පස්සේ කොහොමද හිතේද? කොයි ලෝකෙද කියන්නේ? පොඩ්ඩකින් අවධානයෙන් ඉන්න ඕනේ. ඉතින් නැත්නම් ඉතින් උස්සාරන්සය තේරෙන්නේ නැහැ. එතකොට අත්හාය දිටිය දරුවන කොයි අවස්ථාවේදීද? සෝවාන් වීමේදී. කාමරාගයෙන් සම්පූර්ණ දුරු වෙන්නේ අනාගාමී වීමේදී. එතකොට මේ පිනතුන් බලන්න කියන්න දැන් ප්‍රශ්න අහන්නව නැත්නම් බෑනේ. ඒතර කාම සෝවාන් වෙන එකද අමාරු අනාගාමී වෙන එකද? සෝවාන් වෙන එකයි අමාරු. සෝවාන් වෙච්ච කෙනාට උපරිම වශයෙන් තවත් ආත්ම භව හතයි තියෙන්නේ. එනිසා වඩාත්ම වටින සෝවාන් වෙන එක. සෝවාන් වුණාට පස්සේ අනිත්‍ය දුරු කරගන්න එක ඉතින් අමාරු වන්නේ නැහැ. නැතේ භවන්නක්ක මන්නාදීයන්ති කියලා රතන සූත්‍රෙම සඳහන් වන්නේ අක්ඛය දෙකිය සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන මේ ත්‍රිවිධ සංයෝජන පරිණ කරපු කෙනා අටවෙනි ආත්ම භවයකට යන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ. අටවෙනි භවයක උපදින්නේ නැහැ කියලා. ඒ කියන්නේ හත්වෙනි භවයෙන් සතර ගමන නිමාවටපත් වෙනවා. අනිත් සංයෝජන ටිකක් ප්‍රතිින කරගන්නවා. එනිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මොකද්ද? කාමරාගය දුරු කරන කලින් දැන් සෝවාන් වෙච්ච කෙනාට කාමරාගය දුරු කරන්න කියලා අනුශාසනා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ වැඩිපුර අනුශාසනා තියෙන්නේ සෝවාන් වත් නොවේච්ඡයට කරපු ධර්ම දේශනා. එනිසා ඊයේ වැඩි අවධානයක් යොමු කරේ සත්‍ය දෘෂ්ටිය දුරු කරන්න. දැන් පින්නතුන් බලන්න මෙතන ගත්ත උපමාව. දැන් ඉස්සගිනි ගස්සෙක් වෙනත් තැනක් මොනවත්වත් නොකර යා මොකද කරන්නේ? එයා කරන්නේ උපරිම වශයෙන් තමන්ගේ මේ ඉස්සගිනි ගස්සු එක නිවා ගන්න උත්සාහ කරන්නේ. කුලක් කෙනෙක් කෙනේ දැඩිසේ මහන්සි ගන්න මේ අනිත්‍ය උලයින් කරලා ඒකට ප්‍රතිකාරයක් කරනවා. නැත්නම් කුලක් කෙනෙක් කෙනේ කියනවාද මට කැම ටිකක් ખાලි වෙනවද මට බඩගිනියි කියලා. ආ ඉස්සගිනි ගස්සපු කෙනෙක් කියනවාද මම මේ පොඩ්ඩක් ඉන්න මම මේ හොඳ ඇඳුමක් ගන්න එනකන් ඉස්පිතාලේ යන්න නැත්නම් මේ ගිනි නිවා ගන්න මේ පරණඳුමක් නැති නේ කියලා කියනවාද? නැත්නම් අපි මේ ගෙදර තා වැඩ ටිකක් දින පොඩ්ඩක් ඉවර වෙන කන්නේ කියලා. එහෙම නැහැ නේ. ප්‍රධාන වශයෙන්ම කරන්නේ කලවෙනි ඉලක්කය අර ඇති වෙච්ච වෙනසනිය දුරු කර ගැනීම. එතකොට බලන්න පිළිතුර මේ ඉස්සගිනි ගන්න එක. දැන් මේ පින්නතුන කැදම්මිට කියනවා ජීවිතේ හරදර වෙනකොට මගේ ඉස්සගිනි අරගෙන තියෙන ඉඳලා නේ. පින්නතුනේ බුදුදහමේ හැටියට ඉස්සගිනි ගැනීම නෙවෙයි බරපතල දේ. මොකක්ද එනවා? හිතගිනි ගැනීම. හිත. හිතගිනි ගත්තොත් එක කාලකින් ඒක ප්‍රතිකාරයක් කරලා නිවා ගන්න පුළුවන්. ඇතැම් විට හිතගිනි අරගෙන උපරිම වශයෙන් මරණයට පත් වෙන්න පුළුවන්. මරණය තමයි උපරිම වෙස්සනිය, උපරිම අනතුර. නමුත් වෙනතුනේ රාග, ద్వේෂ, මෝහ කියන මේ ගිනි වලින් හිත නෙවෙයි අපේ හිත. හිතගිනි ගත්තොත් ඒ සිතේ ඇතිවන ගින්නෙන් නිසා ඇතිවන සිත අපිරිසුදු වීම නැති ඇතිවන වෙසණය ඇතැම් විට සතර ආත්ම භව ගානක් යනවා. මේ පිනතුන් දන්නවාද? දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ සමග ඇති වෙච්ච සිද්ධියේදී ඒ දේවදත්ත හාමුදුරුවෝ ඒ කාලේ අර වෙනෙන්දේ පස්සේ නින්න කාලේ ඒ හිත ගිනි අරගෙන හිතේ ද්වේෂය ඇති කරගෙන ඇති වෙච්ච ඒ වෙසණය නිසා බලන්න ඒ ආත්ම භව විතරක් නෙවෙයි බුද්ධ අන්තර කල්ප ගානක් මේ අමනාපයේ දිගින් දිගටම ගියා. ඒ ගිහිල්ලා මේ අන්තිම ආත්ම භාවයේ බුදුහාමුදුරන්ගේ මේ අවසන් අවස්ථාවේදී ත්‍යාගෙ මුණ ගැහුණේ. එන්කා වෙනතුනේ පුද්ගලයා මුණ ගැහෙද්දී ඥාතින් වශයෙන් හෝ වේවා, හිත මිත්‍රාදීන් වශයෙන් හෝ වේවා ඇතිවන දින අමනාපකම් පුළුවන් තරම් උත්සාහ කරන් මෙලොවදී මාසන් කරගන්න. මොනවා හරි දෙයක් හරි කමන්නේ. ඉයක් හරි දීලා සෑක්කක් දීලා මොනවා හරි උපායක් යොදලා කොහොම හරි අමනාප කණ්ඩික මෙතෙන්දිම නිවාඩපත් කරගන්න. විශේෂයෙන්ම වැඩි හිටි ගෙදරින් ඉන්න අම්මල තාත්තල නැන්දල මාමල ආච්චිල කියලා වගේ අය ඉන්නවනේ. උඹක් වයසට ගිහපු අය මරණාසන්නයි. ඒ අය ගෙරි නම් විශේෂයෙන්ම මේක කරගන්න. නැත්තම් ලොකු අමාරුවක වැටෙන්නේ අපි. ඒ කාටකින් අපි මේ ජීවිතේ ඉතුරු කාලෙදී තැඹිලිවිල හරදර ගන්නවා. ඒ විතරක් නෙවෙයි සතර බොහෝ ආත්ම භවවල මෙයා ඉපදෙන්නේ මේ අමනාපකම් තියෙන ඉපදෙන ඉතාලම ළඟ ඉපදෙන අපිත් එක්ක. හැබැයි අපේ ගෙදරම ඉපදෙන්නේ. සමාජ වැඩිපුරම අපෙන් මේ අමනාපය ට කටයුතු කරන්න ඕන නම් හැබැයි අපේ දරුවෝ වෙනවා. එහෙමත් වෙනවා. පිටය වෙන්නේ. මේ අමනාපකම් වලට මේ ගනුදෙනුව විසඳ ගන්න කරන්නේ ළඟ ඉපදෙන එක. එක වන්තලෙසේ ගෙදරක නැත්නම් තමන්ගේම ගෙදර නැත්නම් තමන්ගේම දරුව වෙලා නැත්නම් තමන්ගේම ස්වාමි භාර්යාවන් වෙලා තමයි මේ සම්බන්ධය ඇති වෙන්නේ. ඒ නිසා අමනාපකම් කියන ඒවා කෙනෙක් අමනාප වුණා කෙනෙක් මට හතුරුකම් කළා කියලා බැනලා ගහලා හෝ ජීවිතේට හානියක් කළා මේ ගන්නේ මොකද මෙතන ඉවර වෙන්නේ. අපි හැමෝම හිතනවා මෙයා ජීවිතේ නැති කරොත් මෙතනින් වැඩ ඉවරයි කියලා. නමුත් වෙනතුනේ මේකේ තියෙන අනතුර තමයි මෙතනින් මේක අවසන් වෙන්නේ නැහැ. මේ ගණදෙනුව විසඳ ගන්න දිගින් දිගටම මෙයා ඉපදෙනවා. ඒ විතරක් නෙවෙයි උදව් කරපු අයත් එහෙමයි. අපි උදව් කරපු අයත් ඉපදෙන්නේ අපි ඉපදෙන ආසන්නෙම. ඇතැම් විට අපේ ඥාතීන් වෙලා ඇතැම් විට අපේ දරුවන් වෙලා ස්වාමි භාර්යාවන් ඉපදෙන අපට ඒ උදව් නැවත එය කරනවා ප්‍රතිපකාර කරනවා. මේ දෙපැත්තම තියෙනවා. ඒ නිසා මෙතන බුදුහාම දේශනා කරන්නේ කොච්චර උත්සාහය කොච්චර ප්‍රමුඛත්වයක් මේ සක්කාය දෘෂ්ටිය දුරු කරන්න අපි යොදන්න ඕනද කියන කරුණයි මේදී සඳහන් කරන්නේ. කොහොමද වෙනුනේ අපි බලමු මේ සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ මොකක්ද කියලා. මේකට සංස්කෘතෙන් කියන්නේ සක්කාය දෘෂ්ටි කියලා. ගාථාවේ තියෙන සක්කාය දෘෂ්ටි කියලා. වෙනුනේ සක්කාය කියලා කියන්නේ තමන්ගේ මේ ජීවිතයට. සාමාන්‍යයෙන් අපි කාය කියලා කියන්නේ අපිට මේ පේන බාහිර භෞතික ශරීරය. නමුත් වෙනුනේ අපේ ශරීරය අපේ ජීවිතය කියලා කියන්නේ මේ පේන භෞතික ශරීරය විතරක් නෙවෙයි. නමුත් අපි බොහෝ දෙනා වැඩිපුර විශ්වාසය තියලා ඉන්නේ අපේ මේ භෞතික පේන ශරීරයට. මේ ශරීරය විතරක් නෙවෙයි තවත් ඊට අමතරව කරුණු හතරක් අපේ ජීවිතේට බද්ධ වෙලා තියෙනවා. ඒ මොනවද? වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා. මෙන්න මේ රූප වේදනා සංඥා සංඛාර කියන සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයයි අපේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ. එතකොට අපි යම් කිසි සැපතක් හෝ දුකක් ජීවිතේ විඳිනවා නම් ඒ විඳිනවාය කියලා කියන්නේම මෙන්න මේ සඳහා යම්නම් හේතු සාධක ළඟාවීම. ජීවිතය යම්තාක් අපි සැප විඳිනවා නම් ජීවිතය යම්තාක් සතුට වෙනවා නම් ජීවිතය යම්තාක් දුක් විඳිනවා නම් වේදනාවල් විඳිනවා නම් ඒ සියල්ලෙම සිදවන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකයට යම් කරුණු සම්බන්ධ වීම. පින්නතුනි මේ හැම කරුණක්ම ඉතාම ක්ෂණික වැටි වෙනවා ක්ෂණිකව නිරුද්ධ වෙනවා. බලමු අපි ස්කන්ධ පංචකේ එක සැරේ ගොඩනගෙන කොහොමද කියලා. දැන් අපි පින්නතුනි රූපයක් දැක්කොතින්. එතකොට අපි ඇස තියෙනවා රූපය තියෙනවා. මේ ඇසයි රූපය දෙකමයි තිබන්නේ රූපස්කන්ධයට. ඒ දෙක ඒ දෙකට සම්බන්ධ වෙනවා විඥානය. චක්කු විඥානය සම්බන්ධ වෙනවා. ඒ විඥානය කියලා කියන්නේ විඥාන ස්කන්ධය. ඊට පස්සේ සින්න සංගති පස්සු කියලා සඳහන් කරනවා මේ තුන එකතු වීමෙන් ස්පර්ශය කියලා එකක් ඇති වෙනවා. ස්පර්ශය කියන්නේ මේ තුන එකට සම්බන්ධ වීම. සම්බන්ධ වෙනකොට ඇති වෙනවා ස්පර්ශය. පස්සපච්චා වේදනා කියලා සඳහන් වෙනවා ධර්මයේ මේ ස්පර්ශ නිසා ස්කන්ධව වේදනාවක් හට ගන්නවා. සැප දුකාරි වේ. දැන් අපි දකින රූපයේදී අපි හොඳ රූපයක් නම් අපි කැමති රූපයක් නම් දැක්කේ අපි හිතේ යම් කිසි සතුටක් ඇති වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී සුඛ වේදනා. අපේ ඇසට ගැටෙන මේ අපි අකමැති පුද්ගලයෙක් නම් අපිත් එක්ක අමනාප කෙනෙක් නම් ශනික ඇති වෙනවා දුක වේදනා. ඊට පස්සේ යම් වේදේති සංසංජානාති යමක් වින්දනන් ඒ ගැන හැඳිනීමක් ඇති වෙනවා. ආමේ අහවලා කියලා ඔන්න හඳුනා ගන්නවා. ඊට පස්සේ සංඛාර. ඊට පස්සේ මේ ගැන හිතින් හිතනවා චින්තනය යෙදෙනවා. ඔන්න පින්නතුණිය අතුරු සැනක් ගන්නා වගේ ඉතාම සුළු මොහොතකින් ඇසෙන් රූපයක් දැක්කනම් දකින මොහොතේම මේ වැඩසටහන ඔක්කොම සිද්ධ වෙනවා. එතන අපිට හිතන්න තරම්වත් වෙලාවක් නැහැ. භාවිත මනසක් නැති වෙච්ච කෙනා මේ හේතුඵල ධර්ම මේ සිද්ධාන්තේ රහ වෙනවා. ඇස විතරක් නෙවෙයි. කනින් ශබ්දයක් ඇහුවනම් මෙතන කන තියෙනවා, බාහිර ශබ්දේ තියෙනවා. මේ දෙක එකතු වෙලා සෝත විඥානය හට ගන්නවා. සෝත විඥානය නිසා වේදනාව හට ගන්නවා. ඊට පස්සේ ඒ කියන්නේ හැඳිනීමක් හට ගන්නවා. සිත පහළ වෙනවා. අනාශ්‍රයෙන් අර වගේ මේ ස්කන්ධ පංචකයම ගොඩනගෙනවා. එතකොට පින්නතුනේ අපේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ මෙන්න මේ ඉන්ද්‍රියන් 6 උපයෝගී කරගෙන. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රිය 6 අරමුණු කරගෙන ඒ ඉන්ද්‍රිය හයට ඇතුළත් වන වෙනතුනේ සාධුකාරයක් පවත් ගන්න නැවත අදාස් සාධුකාරයක් පවත් ගන්න දැන් මේ මුදෙත් නිදාගෙන බෑනේ නේද? ආපුවම ආපුවමත් නිදිමේ හුඟත්තයි. ආ දැන් ඉඳක් නිදිමත එනකොට කරන්න ඕන දේවල් ගැන කියලා දෙනවා ධර්ම. ආ හොඳට ඇස් දෙක ලොකු කරලා බලන්න. නැත්තම් රත් වෙන කන් දෙක පිරිමදින්න. නැත්තම් ටිකක් නැගිටින්න. සක්මන් කරන්න. ආ මෙයාගේ කරුණකින් කියනවා නේද? ඉතින් ළඟ ඉන්න කෙනා අවදින් තියා ගන්න ඕනේ Taman. හැම කෙනාටම බාරයි. ඔන්න ළඟ ඉන්න කෙනා නිඳ කියොත් අනිත් කෙනා වගේ කියනවා නේ. ළඟ ඉන්න කෙනා නිතරම අවදි කරලා තියා ගන්න. ඊටවට පින්නතින අපි මේ සාකච්ඡා කළේ අපේ මේ දැන් බොහෝ වෙන අපි යන්නේ දුක නැති කරන්න ගවේෂණය කරන්න යන්නේ බාහිරට. දැන් බුදුහාමුදුරුව බද්දවග්ගීය කුමාරවරුන්ට ලස්සන කාරණයක් දේශනා කළා. බද්දවග්ගීය කුමාරවරු මේ අර කාන්තාවක් වෙමින් නැවිදිමින් හිටියා. නැවිදිමින් ඉන්නකොට බුදුහාමුදුරුව අනිත් අනුන් ගැන හොයන එකද හොඳ තමන් ගැන හොයන එකද කියලා. ඊට පස්සේ මේ කුමාරයේ කුමාරවරු සඳහන් කරන තමන් ගැන සෙවිමින් වහින්න කියලා. අත්තහනං ගවේෂයාත කියලා කාරණයක් ගන්න මේ සඳහන් වෙනවා. අප නිතරම අපේ ජීවිතේට මොකද වෙන්නේ කියන කරුණ අපි සිහිපත් කළ යුතුයි. නමුත් අපේ මනස ස්වභාවය තමයි සත්‍යයේ ස්වභාවය තමයි නිතරම යොමු වන්නේ බාහිර ලෝකය අනාවරණය කරන්න. බාහිර ලෝකයේ ගවේෂණය කරන්න. නමුත් පින්නතුනි දුකෙන් නිදහස් වෙන්න බෑ බාහිර ගවේෂණය කළා. බුදුහාඳුරගේ කාලීනිතය රෝහිත කියලා එක්තරා දෙවි කෙනෙක්. මේ දෙවියන් මීට කලින් දැන් බුදුහාඳුරගේ සමයේ දෙවියෙක් වෙන කලින් ඊට ඉස්සෙල්ල හිටියේ මනුස්ස ලෝකයේ අභිඥාලාභී මුනිවරයෙක් වෙලා. මේ රෝහිත කියන මේ පුද්ගලයා ධ්‍යාන වඩලා අභිඥා ලබාගත්තා. අහසින් යන්න පුළුවන් ඉතින් හැකියාව ඇති කරගත්තා. ඇති කරගෙන මෙයා ලෝකයේ කෙළවරක් කරා යන ග්‍රහලෝකයෙන් ග්‍රහලෝකෙට ඉරිදි බලෙන් ගියා. දැන් සාමාන්‍යයෙන් අපි දැනට සැලකන්නේ වැඩිම වේගය ආරෝහක වේගය කියලානේ. එක ක්ෂණයකට සැතපුන් 185,000 වේගයෙන් යන එක තමයි අපි දැනට සොයාගෙන තියෙන වේගයෙන් වැඩිම වේගය හැටියට සැලකන්නේ ආලෝක වේගය. නමුත් වෙනතුනේ ඊරිදි බලෙන් අභිඥාවලින් යනවායි කියලා කියන්නේ ඊටත් වඩා වේගින්. ඊටත් වඩා වේගින් ගිහිල්ලත් මේ රෝහිත කියන බ්‍රාහ්මණයාට පුළුවන්කම ලැබුණේ නැහැ ලෝකේ කෙළවරකට යන්න. එහෙම ග්‍රහලෝකයෙන් ග්‍රහලෝකයට යද්දි මොහු මගදීම මිය ගියා. මිය ගිහිල්ලා දෙවි කෙනෙක්ට ඉපදුණා. ඉපදিলা නැවත බුදුහාඳුර වෙත ආවා. බුදුහාඳුර වෙත ඇවිල්ලා බුදුහාඳුරන්ගෙන් අහනවා බුදුහාඳුරනේ ඇවිදලා ගිහිල්ලා ලෝකේ කෙළවරට යන්න පුළුවන්ද? ඒ කියන්නේ භෞතික වශයෙන් ගිහිල්ලා ලෝකේ කෙළවරට යන්න පුළුවන්ද කියලා ඇහුවා. බුදුහාඳුර සඳහන් කරන රෝහිත ඇවිදලා නැත්නම් භෞතික වශයෙන් ගිහිල්ලා ලෝකේ කෙළවරට යන්න බෑ. ඊටවලෙන් ගියත් යන්න බෑ. ඊට පස්සේ අහනවා ලෝකේ කෙළවරට නොගිහිල්ලා නිවන් දකින්න පුළුවන්ද කියලා. ලෝකේ කෙලවරට නොගින නිවන් දකින්නත් බෑ. ඔන්න පින්නතුනි බාහිර උපකරණ හෝ අභිඥාවලින් ඉරිදි බලෙන් ලෝකේ ග්‍රහ ලෝක හොයාගෙන ගිහිල්ලා ලෝකේ කෙලවරට යන්නත් බෑ. ලෝකේ කෙලවරට නොගිහිල්ලා නිවන් දකින්නත් බෑ. එහෙනම් කොහොමද ලෝකේ කෙලවරට යන්නේ? ලෝකය කියන්නේ පින්නතුනි මේ අපේ ජීවිතයම. මේ රූපය සහිත මේ අපේ ජීවිතය ලෝකය කියලා කියන්නේ. එනිසා උන්වහන්සේ රෝහිත දෙවියාට දේශනා කරනවා ඉමස්මින් යේව බ්‍යාමමත්තේ කලේබරේ සසංයම්හි ලෝකංච පඤ්ඤේමි ලෝක සමුදයන්ට ලෝක නිරෝධයන්ට ලෝක නිරෝධගාමිනි පටිපදන්ට කියලා. ලෝකයත් ලෝකයට හේතුවත් ලෝකේ නිරුද්ධ කිරීමත් ඒ නිරුද්ධ කිරීම සඳහා වූ මාවතක් කියන මේ චතුරාර්ය සත්‍යම රඳා පවතින්නේ බඹයක් සමය සමන වූ සංඥා සහිත වූ හිත සහිත වූ මේ ශරීරය මතමයි කියලා. එනිසා සමන් අවබෝධ කරගත්තොත් මුළු විශ්වම අවබෝධ කරගත්තා වෙනවා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන කියනවා උන්වහන්සේ ග්‍රහලෝක කෝටි ලක්ෂයක අවබෝධයක් උන්වහන්සේට තිබුණා කියලා. ග්‍රහලෝක. ග්‍රහලෝක කියන්නේ පිනතුනි චක්කවාට සෞරග්‍රහ මණ්ඩල කෝටි ලක්ෂයක් පිළිබඳ අවබෝධයක් උන්වහන්සේට තිබුණා. ඒ කෝටි ලක්ෂයකට ඇහෙන සමහර සූත්‍ර දේශනා කළ තිනුනහත්. දජංග සූත්‍රයේ ආඨානාකිය පිරිත, රතන සූත්‍රය වැනි බල සම්පන්න පිළිත් සූත්‍ර තියෙනවා. ඒ මේ කෝටි ලක්ෂයක සක්වල කරා විහිදෙන්න දේශනා කළ තියෙනවා. පින්තුනි මේ දේශනා කළ උන්වහන්සේ කියලා වලට කිහිල්ල නෙවෙයි මේ එක තැන මේක අවබෝධ කරගත්තොත් මුළු ලෝකයේම තමන්ගේ හරියට අතේ තියෙන නෙල්ලිගෙඩියක් වගේ තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. එතකොට තමන් මෙන්න මේ දුකෙන් නිදහස් වෙමේ මාවතක් තියෙන මෙන්න මේ අභ්‍යන්තරයමයි. මේ සිදුවෙන ක්‍රියාකාරීත්වය ගැන හරියට දකින්න පුළුවන් නම් මේ රූපය ගැන ඉතාම ක්ෂණිකව මොහොතක් ආසා වෙනස් වෙන දෙයක් කියලා අවබෝධයක් ඇති වුණා නම් අන්න පින්තුනි අපි මේ සක්කාය දිට්ඨියේ පළවෙනි කරුණ දැනගත්තා වෙනවා. ඒ වගේම මේ රූපය ඇසුරු කරගෙන අපේ හිතට දැනෙනවා, හිතට සක්කායට දැනෙනවා නොඑක් විදිය වේදනාවක්. දුක් වේදනා, සැප වේදනා, උපේක්ෂා වේදනා ආදී වේදනා දැනෙනවා. මේ වේදනා පින්තුනි ඇතිවන ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශය කියලා කියන්නේ එකට සම්බන්ධ වීම. දැන් ඇසයි රූපයයි දෙක එකට ස්පර්ශ වුණාට පස්සේ ස්පර්ශණය කියන්නේ ගෑවෙනව නෙවෙයි. මේ දෙකේ සම්බන්ධය ඇති වෙනවා. සම්බන්ධය ඇති වෙච්ච ගමන් චක්කු විඥාන ඇති වෙනවා. මේ ආදී වශයෙන් කනයි ශබ්දයයි, ඒ වගේම දිවයි රසයයි, ශරීරයයි ස්පර්ශයයි, නාසයයි ගඳ සුවඳයි, මනසයි සිතුවිලි කියන මෙන්න මේ අරුණ 12ක් තියෙනවා. මෙන්න මේ එකිනෙකට සම්බන්ධ වීමෙන් ඇති වෙන ස්පර්ශය, මේ ස්පර්ශය නිසා ඇතිවනවා යම් යම් වේදනා. වේදනා බුබුලෝමමා කියලා ධර්මයේ සඳහන් වෙනවා. වේදනාව කියන්නේ පින්නතුනේ දිය බුබුලක් වගේ කියන. දිය බුබුල කියන්නේ ඉතාම ක්ෂණික වේලාවක් වතුරෙන් නැගිලා තියෙනවා, ක්ෂණිකව නැති වෙනවා. ඇති වෙනව නැති වෙනවා. ඊළඟට සංඥා. මරීචි උපමා සංඥා කියලා තියෙනවා. අපි නොඑක් දේවල් හඳුනාගෙන තියෙනවා. ඒ හඳුනාගෙන තියෙන දේවල් පින්නතුනේ හරියට මිරිඟුවක් වගේ කියලා සඳහන් කළා. මිරිඟුව කියලා කියන්නේ කොයි පොළව රැස් වෙනා තැනකට එක සමතලා ප්‍රදේශවල ඈත බලනකොට පාරවල් වලින් අපිට බලනකොට පේනවා දවල් මධ්‍යහක්න වෙලාවට පොළව රැස් වෙලා තියෙනාට ඈත බලනකොට වතුර අහසට යනවා වගේ පේනවා. දැන් ওই ආන්තරවල ඉන්න මුවන් ගැන සඳහන් කරනවා. මුවන් මේ මිරිඟුව දැක්කහම ඒ වතුර තියෙනවා කියලා හිතාගෙන එතන දුවනවායි කියලා. එතකොට එතෙන් දුවලා ඈතට දුවලා බලනකොට එතන නෑ. ඊට පස්සේ තමන් ඉස්සර හිටිය තැන වතුර තියෙනවා කියලා හිතනවා. ආයෙ හිටිය පැත්තට දුවනවා. මෙහෙම දුවලා දුවලා මෙහෙතර පස්සල මරණයට පත් වෙනවායි කියලා. පින්නතුනි අපේ ජීවිතය අපි මේ බොහෝ විට සැප විඳිනවා කියලා කියන්නේ මෙන්න මේ සංඥා හොයාගෙන යන්නේ අපි. එතකොට සංඥා හොයාගෙන යනවා. ගියාට පස්සේ ඒක ලබා ගත්තට පස්සේ ඒක සුවයක් නෑ. ලබා ගන්නකම් සුවයක් වගේ තේරෙනවා. දැන් උපාධියක් වුණා, දැන් අපි මොන විභාගයක් ගත්තයි කියලා. විභාගයේ සමත් වෙන කලින් සතුටක් තියෙනවා. නමුත් සමත් වුණාට පස්සේ ඒක සාමාන්‍ය දෙයක්. ඊට පස්සේ ඊළඟ විභාගය තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ රැකියාව මේ වගේ ජීවිතේ විවිධ ඉලක්ක කරා අපි යනවා. ඒ පිනතුනේ ඒ ඉලක්කයට ළඟා නොවෙනකන් මේක තෘප්තියක් ලබා. දැන් වාහනයක් වුණත් එහෙමයි නේද? වාහනයක් ගන්නකන් හිතේ ලොකු සතුටක් තියෙනවා. නමුත් වාහනේ අරගෙන සතියක් දෙකක් ගියාට පස්සේ ඒක ඉතින් සාමාන්‍ය දෙයක් නේද? සාමාන්‍ය බඩුවක් තියෙනවා වගේ ඒක ලොකු වෙනසක් නැහැ. ඊට පස්සේ ඒකත් එක්කනේ කරදර ටිකක් එන්නේ. බාහිර පේනකෙනාට නම් වෙන්නේ හරිය ලස්සනයි කියලා හොඳ ලස්සන වාහනේ කියනවායි කියලා. නමුත් බස් එක යන කෙනෙකුට තියෙන සතුටක් ඇතැම් විට නැහැ ඒ වාහනේ තියෙන පුද්ගලයාට. බොහෝ විට පින්නතුනේ මෙන්න මේ විදිහට අපි බඩු භාණ්ඩ හෝ යම්කිසි පුද්ගලයන් හෝ යම්කිසි සිද්ධීන් ලබා ගැනීම සඳහා වූ අනවරත නොනවතින කුතුහලයක් සහ ඕනෑකමක් අපේ චිත්තාභ්‍යන්තරයේ තියෙනවා. එතකොට මෙන්න මේවට තමයි අපි මේ සංඥා හඳුනගන්න දේවල් කියලා කියන්නේ. මෙන්න මේ සංඥා මේවා හරියට උපමාකලේ මිරිඟුව වගේ පින්නතුනේ අපි හිතන තරම් යථාර්ථයක් නෙවෙයි ඒක. ඊට පස්සේ සංඛාර කියලා සඳහන් කරනවා. සංඛාර කියන අපේ හිතේ පහළ වෙන සිතිවිලි. මේක කර්මය. මේක තමයි සතර භවයකම සම්බන්ධ වෙන්නේ. චේතනාවන් වික්‍රේ කම්මං වදාන්න කියලා සඳහන් කළා. චේතනාව තමයි කර්මය කියලා කියන්නේ. චේතේස්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා සඳහන් කළා. සිතින් සිතලා කායෙන් වචනෙන් මනසින් ක්‍රියාවන් සිදු කරනවා කියලා. එතකොට මෙන්න මේ සිතේ පහළ වෙන සිතිවිලි පින්නතුනි චේතනා කියන්නේ චේතනාවට උපමාවක් දක්වලා තියෙන බුදුහාඳුරෝ සංඛාරා හදලෝපමා කියලා. හදල කියන්නේ කෙසල් ගස් වලට. මේ සංස්කාර කියන ඒවා පිනතුනි හරියට කෙසෙල් ගසක්කට උපමා කළා තියෙනවා. ඇයි මේ කෙසෙල් ගසකට උපමා කළේ? කෙසෙල් ගස පිනතුනි කපාගෙන යනකොට ඉවත් කොටස කොටස ඉවත් කරගෙන යනකොට කිසිම හරයක් නැහැ. ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට අරටුව අපාගේ එක හම් වෙනවා. මැද අර මැද කොට හම් වෙනවා. ඒක හම්බුණත් ඒකත් පිනතුනි සවිසක්තියට දෙයක් නෙවෙයි. ඒ නිසා ඇතැම්මිට කර්ම ශක්තිය රැස් කරන්න අපි ලොකු උත්සාහයක් පරිශ්‍රමයක් දරනවා කුසල කර්ම ශක්තිය සඳහා උත්සාහ දරනවා. නමුත් ඒකත් පින්නතුනේ මොහොතක් පාසා වෙනස් වෙමින් තියෙන ස්වභාවයක් නේ. ඊට පස්සේ විඥාන. මායෝක මාච විඥාන. විඥානය කියන්නේ මායාවකට සම්බන්ධ කළා උපමා කළා. විඥානය කියන්නේ පින්නතුනේ අපේ හිත. මේ හිතෙන් තමයි ලෝකේ දේවල් අපිට මවල දෙන්නේ. ලස්සනට මවල දෙන්නේ මෙන්න මේ ටික. කොහොම මවල දෙනවාද කියලා කිව්වොතින් පින්නතුනි අපේ ජීවිතයේ පුද්ගලයන් දකිනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ ආග්‍රහණය කරනවා, රස විඳිනවා, ස්පර්ශයන් ලබනවා. මේව අපට පේන්නේ එක දිගටම තියෙන දේවල් කියලා එකට සම්බන්ධ තියෙන බොහොම හරවත් දේවල් හැටියට පේන්නේ. දැන් අපි රූප ටිකක් බලනවා කියලා. ඒ රූපයේ ටිකෙන් ටික ක්ෂණිකව වෙනස් වෙනවා. නමුත් මේ අපේ හිතෙන් එකට බැඳලා සම්බන්ධ කරලා පෙන්නනවා අපට. හරියට අපි චිත්‍රපටියක් බලනකොට වගේ. චිත්‍රපටියක් බලනකොට ඒ චිත්‍රපටිය අර යන රෝල ගත්තොත් ඒ රෝලේ පින්තු කෙලවෙන රූප නැහැ. ඒ චිත්‍රපටියේ තියෙන එක සමානව පොඩ පොඩ වෙනස් වෙලා යන එක ළඟින් තියෙන පින්තූර රාශියක් එකට එකතු කරලා තියෙනවා. ඒ පින්තූර රාශිය එකට එකතු කරලා කියලා වේගෙන් හරවනකොට අර තිරයේ වැගෙනවා මොකද්ද? තිරේ වැටෙනවා චලන රූප. ඒ චලන රූප තිරේ වැටෙනකොට පිට බාහිර වෙන ශබ්ද. ශබ්ද රූපෙට සම්බන්ධ නැහැ. ඒක දාන්න වෙන මෙහෙකින්. ඒ දෙක එකට එකතු කරනවා. අපි මෙහෙම බලලා මෙන්න පුජ්‍යලන් දෙන්නේ ගහ ගන්නවා, පුජ්‍යලන්ට ආදරය කරනවා. ඔන්න අපි අපේ ඇතුලේ අපේ රූප ගොඩනගා ගත්තා. ඔන්න පින්නතුනි මායාවක් කියන්නේ මේකයි. විඥානයේ මායාවක් කියලා බුදුහාමුදුරු උපමා කළේ මේකයි. අපි සමස්ත ජීවිතයම පින්නතුනි යම් යම් දේවල් දැක්කනම් ඇහුවනම් යම් කිසි ආග්‍රහණයක් කරානම් රස විඳනනම් ස්පර්ශයන් ලැබුවනම් මේ හැම දෙයක්ම අර චිත්‍රපටියේ වෙන වෙනම පින්තූර එකට එකතු කරලා ගත්තා වගේ මේ කැඩි කැඩි යන ක්ෂණිකව වෙනස් වෙමි යන සිද්ධි ධාමයක් අපේ මනසින් එකට එකතු කරලා මනස විසින් අපව මුලා කරනවා. මෙන්න රූපයක් තියෙනවා, මෙන්න ශබ්දයක් තියෙනවා, මෙන්න ගොඩනැගිල්ලක් තියෙනවා. මෙහෙම කියලා අපට මේ නැති ලෝකයක් ඇති කරලා පෙන්නනවා. ඇති කරලා පෙන්නලා ඊළඟට මොකද කරන්නේ? මේ ඇති කරන රූපය අපට කියනවා මේක නිත්‍ය රූපයක්. මේක වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම මේ රූපයෙන් සැප ලැබෙනවා. ඒ වගේම මේ රූපය ආත්මයි. නිත්‍යයි සැපයි ආත්මයි කියන මුලාවක් අර යටින් අපිත් එක්ක යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි මේ දකින රූපය දැන් අපි හිතන් ඉනවා ලස්සන රූපයක් දැක්කා. ආ මේ රූපේ හැමදාම එක වගේ තියෙනවා. මේ රූපේ අභ්‍යන්තරයේ ආත්මයක් තියෙනවා. මේ රූපය සැපයි කියලා අපි අර කන්න වර්ණවත් රතු පහැති කණ්ණාඩියක් දාගත්ත කෙනා ඒ කණ්ණාඩිය හරහා ලෝකයේ දෙස බලනවා වගේ අපි මේ නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ වර්ණ යෙදිච්ච කණ්ණාඩිය දාගෙන ලෝකයේ දෙස අපි බලනවා. නමුත් මේක යථාර්ථයක නෙවෙයි. යථාර්ථය මොහොතක් පාසා වෙනස් වෙනවා. එතකොට මේ වෙනස් වෙන ලෝකයේ වෙනස් වෙන සිද්ධි ධර්ම අපි දකිනකොට අපි කම්පාවට පත් වෙනවා. කොහොමද කියන්නේ? මම නම් කවදාවත් හිතුවේ නෑ මේක වෙනස් වෙයි කියලා. මම නම් කවදාවත් හිතුවේ නෑ මේ පුද්ගලයා මාත් එක්ක අමනාප වෙයි කියලා. මම නම් කවදාවත් උන් හිතකින්වත් හිතුවේ නෑ මගේ දුව පුතා මට අතීකරු වෙයි කියලා. ඔන්න අපි අර නැති ලෝකයක් ඇති හැටියට නිර්මාණය කළා. ඒ ලෝකයේ යථාර්ථයට මුහුණ දෙනකොට අපි මෙහි අභ්‍යන්තරින් දුකටපත් වෙනවා. පින්නතුනි මෙන්න මේ වැරදි අවබෝධය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ කොටස් පහ පිළිබඳව තියෙන මේ වැරදි හැඟීම දුරු කිරීමටයි සක්කාය දිට්ඨිය දුරු කරනවායි කියලා කියන්නේ. ඒක බුදුහාමුදුරුවෝ අපට අප්‍රමාදීව උත්සාහ කරන කියලා කිව්වේ මොහොමදද? මෙන්න මේ තමන්ගේ ජීවිතයේ පිළිබඳව සකස් වෙච්ච තියෙන මේ කොටස් පහ පිළිබඳව තියෙන මේ වැරදි හැඟීම දුරු කරගන්න කියන එක. එතකොට තමන්ට මේ තමන්ගේ නිර්මාණය වෙච්ච මේ කොටස් පහේ යථාර්ථය මේකයි කියලා තේරුණා නම් එවැනි පුද්ගලයාට කවුරුවත් හොඳ කිව්වත් ඔහුට අමුතු සතුටක් නැහැ. කවුරු හරි කෙනෙක් තමන්ට හුඟක් වර්ණනා කරයි කියලා අමුතු සතුටක් නැහැ. ඒ වගේම තමන්ට බැන්නයි කියලා අමුතු කේන්තියකුත් නැහැ. දකින්නෝ මේ වෙනස් වෙන තත්ත්වයන් පහකට නේද මේ බැන්නේ. මම මොකටද කේන්ති ගන්නෙ? කේන්ති ගන්න දෙයක් නෑ. ඒ වගේම අල්ලගන්න කියලා දෙයක්වත් නැහැ. ඒ නිසා තමයි සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරන්නේ නැච කිංචි ලෝකේ උපාදීයති කියලා. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදය වය ධම්මානුපස්සී විහෙරති කියලා මේවා වෙන වෙනම සඳහන් කරනවා. මේක ඇති වෙන හැටි, නිරුද්ධ වෙන හැටි, ඇතිවීමත් නිරුද්ධ වීමත් ක්ෂණිකව සිද්ධ වෙන හැටි. මේක දකිනකොට පින්නතුනි ලෝකෙ කිසිවක් සාර වශයෙන් ගන්නෙ නැහැ. ඔහු දකින මේ යථාර්ථය මේකයි. මේ යථාර්ථය දකින හිතත් හිතත් මායාවක් කියන එක දකිනවා. හිතවත් ඔහු ආත්ම වශයෙන් ගන්නෙ නැහැ. මේ ලෝක යථාර්ථය දකින මේ බණ අහන මේ බණ ඇසීමට සම්බන්ධ වෙන තමන්ගේ හිතවත් නිත්‍ය සැප දෙයක් හිතේ ගන්නෙ නැහැ. ඒකත් දන්නවා ඒකත් ක්ෂණිකව වෙනස් වෙමින් මේ තියෙන කියලා. මෙන්න මේ අවබෝධය ලබන කෙනා පින්නතුනි ලෝකයා හඬත් වැළපෙද්දී මේ අවබෝධය තියෙන කෙනා තමන් සමීපතම හිත මිත්‍රාදීන් ඥාතීන් වෙන් වෙනකොට හැඬීම අඩු වෙනවා ඔහුගේ. ඔහු දන්නවා මේ යථාර්ථයේ ස්වභාවයටයි මේදී මුහුණ පෑවේ. ඒ වගේම බාහිර ලෝකයේ කියලා පින්නතුනි අපි යම් තාත් දේවල් තියෙනවා නම් ඒ සියල්ලක් පින්නතුනි බාහිර දේවල් කිව්වට ඒ සානිකරම මේ කාර්යයන්තරයට එන දේවල්. දැන් යම් කිසි රූපයක් ඉඳලා අපි සතුටක් විඳිනවා නම් ඒක අපි සතුට වෙන විදිහට හේතු බල ටික ගොඩනගා ගන්නවා අපි. ගොඩනගා ගත්තට පස්සේ තමයි අපෙන් හිතෙන් හිතෙන මේක සතුටක් කියලා. එනිසා තමයි එකම පුද්ගලයා දකිනකොට දැන් අපි කියමු ඈ පුද්ගලයන් දෙන්නෙක් එක ළඟ ඉන්නවා. කෙනෙක් ආගන්තුක කෙනෙක් මෙතෙන්ට එනවා. ආගන්තුක කෙනෙක් මෙතෙන්ට ආම එක පුද්ගලයෙකුට හරිය සතුටුයි. ඇයි සතුට වෙන හේතුව? මෙයාට හුඟක් උදව් කරපු කෙනෙක් මෙයා එන්නේ හුඟක් කාලයකට පස්සේ. ඒ වගේම අනිත් කෙනාට ඉක්මනටම කේන්ති කියන මැදක් ගමනවා. මොකද මේ කේන්ති කියේ? මෙයාට මොකක් හරි කරදරයක් කරපු කෙනෙක් මෙයා ආවේ මේට ඉස්සෙල්ලා මෙයාට බැනලා හරි ගහලා හරි තියෙන කෙනෙක් මෙයාගේ දිනුවට බාධාක් කරපු කෙනෙක්. පින්නතුනි බාහිර රූපය නිසා නම් සැපයලසම අපට දුක හෝ සැප එන්නේ අර පුජ්‍යලයා එනකොට දෙන්නාගේම හිතේ සමාන සිතුවිල්ලක් වනෙන්න. නමුත් සමාන සිතුවිල්ල නෙවෙයි ආවේ. එක්කෙනෙක් සතුටටපත් වුණා, එක්කෙනෙක් හේන්ති ගියා, එක්කෙනෙකුට හේන්ති ගියා. එන්ටා පින්නතුනි බාහිර ලෝකය කියලා කියන්නේ බාහිර ලෝකේ අපි සැප දුක් විඳිනවා කියලා කියන්නේ අපි දකින අපේ කණ්ණාඩියට පේන ආකාරයයි. අර පුජ්‍යලයන් දෙන්න හරියට එක්කෙනෙක් රතු පාට කණ්ණාඩියක් දාගෙන හිටිය, එක්කෙනෙක් කොළ පාට කණ්ණාඩියක් දාගෙන හිටියා. රතු පාට කණ්ණාඩිය අපි කියමු කේන්ති යන කෙනා කියලා, කොළ පාට කණ්ණාඩිය අපි කියමු සතුටට පත් වෙන කෙනා කියලා. එතකොට කණ්ණාඩිය හැටියට එයා දැක්කේ. ඒ නිසා පින්නතුනි අපි ජීවිතයේ සැප දුක් විඳිනවා කියලා අපි බොහෝ දේවල් පසුපස්සේ හඹා යනවා. බොහෝ දේවල් විචිතුරුයි කියලා අපි බාහිරින් නිර්මාණය කරගන්නවා. ඇතැම් විට ඒ දේවල්ට අපි ඇලොම් කරනවා. නමුත් පින්නතුනි සැබෑලසම මේ වෙනස මේ පරිවර්තනය වෙලා තියෙන අභ්‍යන්තරේ. ඒ වගේම එකම සිද්ධියේදී එක්කෙනෙක් උපේක්ෂා සාගතව ඉන්නවා, එක්කෙනෙක් හඬනවා. දැන් අපි කියමු කෙනෙක් මිය ගියා. දැන් මේ පින්නතුන්ගේ කවුරු හරි කියලා අපි කියමු. මේ සංගේ එක්කෙනෙකුගේ ඉතාම ළඟම ඥාතියෙක් මිය ගියායි කියලා දැන් ඔන්න ආරංචියක් හම්බ වෙනවා. ඒ මිය ගියපු කෙනා අනිත් අයට කිසිම සම්බන්ධයක් නැහැ. අර සමීපතම ඥාති වෙන කෙනාට මොකද වෙන්නේ? මේ ආස්කාරයේදී එයා දුකටපත් වෙනවා, හඬනවා, අනිත් අයට කිසිම ගාණක් නැහැ. ඇයි මේකට හේතුව? දැන් අර සමීපතම ඥාති වෙන කෙනා මොකද හිතන්නේ? මෙයා මගේ, මෙයා හැමදාම ඉස්තරව ඉන්න ඕන, මා මේ යනතුරුත් මෙයා ඉන්න ඕන, එහෙම කියන පදනමක දැන් මේ ඉන්නේ. නමුත් අනිත් කෙනා එහෙම එයාව අල්ලගෙන නැහැ. එමිය කියපු කෙනා එමිය කියපු කෙනා අල්ලනවා කියන ඊටට වෙනා අයත් අල්ලගෙන ඉන්නේ. නමුත් අර සිටිය නිසා යාට මේ දුක ඇතිවන්නේ. ඒ නිසා පින්තුනි යම් තාක් අපේ ජීවිතයේ දුක් සැප ඇති වෙනවා නම් ඇතිවන්නේම මෙන්න මේ අල්වා ගැනීම නිසා. ඒ නිසා බුදුහාරු දේශනා කළා මෙන්න මේ සක්කාය දිට්ඨිය දුරු කරන නම් මේ අවබෝධය ලැබුණට මේ පණ ඇහුවට මේ සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ අපේ කාගේවත්. දුරු වෙන නම් පින්තුනි මේ චින්තනය අපි නිතර නිතරම කාලයක් යෙදෙන්න ඕන. දැන් කුඹරකට වී ටිකක් වකුරලා අද වී ටික වකුරලා අපි හිට ගියෝතින් දෑ කැටිත් අරගෙන ගෝලිත් අරගෙන මේ වී අරගෙන එන්න හැබෙන්නමද? ඔව් අද වකුරනම හිට යන ගෝයන් කකාගෙන. දැන් පෝර ටිකක් දැම්ම තෙරුත් එදාම ගැහුවා ඈ. ඉන්න වෙන්නේ නැහැ නේද? කාලයක් ගත වෙනවා අඩු ගානේ මාස 4ක් විතර ගත වෙනවා. එතකන් මේ වැඩ පිළිල යන්න ඕන. පෝර ටික තෙල් ටික තියාගෙන කලින් කාලේට ඒවා භාවිත කරන්න ඕන. අන්න ඒ වගේ තමයි දැන් මේ අවබෝධය මේ අපි ඇහුවයි කියලා ආලක්ෂණිකව අපට අපේ සක්කාය දිට්ඨි දුරු වෙන්නේ නැහැ. ඒ සඳහා ලොකු වැඩ පිළිවෙලක් වෙන පිණිස ඒ සඳහා කාලයක් අපිට ගත වෙනවා. ඇතැම් විට සත්‍ය භාවිත මනසක් තියෙනවා නම් අපට ක්ෂණිකව ඇතැම් විට සරුත් හාඳුර වගේ අය අර අසජි හාඳුරන්නේ මේ ධම්මා හේතුපපවා ගත වහනකොටම සුවාන් වුණා. අහන මොහොතේම සක්කාය දිට්ඨි දුරු වුණා. බාහ්‍ය දාරු කීරියයිද සක්කාය දිට්ඨි විතර නෙමෙයි සංයෝජන 10ම දුරු වුණා. මොකද ඒ අය දැඩි වීර්යෙන් භාවිත මනසක් ඇතුව කටයුතු කරපු අය. ඒ නිසා පින්තුනි ඊළඟ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනයක හරි අපට ධර්මාභෝධය වන්න නම් මෙයා ස්වභාවයේ දැඩි වීර්යෙන් මේ වැඩ පිළිවෙල අපි යෙදিলা තියෙනවා. අපි සඳහන් කරන්නේ අර බාහ්‍ය දාරු කීරිය ගැන. බාහ්‍ය දාරු කීරිය මීට කලින් ලෝකේ වැඩ සිටියේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ. ආචාර්ය බුදුරජාණන් වහන්සේගේ ශාසන අවුරුදු 20000ක් තිබුණා. මේ 20000 අවසාන කාලයේදී මේ බාහ්‍ය දාරුචීරියන් තවත් ඔහු යහළුවන් 6 දෙනෙකුත් එකට එකතු වෙලා මහා පර්වතයකට නැග්ගා. කිරිමගක් බැඳලා. පර්වතයට නැගලා මොහොන් කල්පනා මොහොන් කලිසා ගච්ඡා කළා. අපි මේ සම්බුද්ධ ශාසනයේ අවසන් වෙන කලින් අපි කොහොම හරි වීර්ය කළා අපි ප්‍රතිඵලයක් ලබමු. ප්‍රතිපලයක් නොලබා කවුරුවත් මේ පර්වතයෙන් බහින්නේ නැහැ කියන මතයකට ඇවිල්ලා එකඟත්වයකට ඇවිල්ලා තමයි පර්වතෙට නැගි. නැගලා ඉනිම ගහින් කළා. මේ හත් දෙනාගෙන් දෙන්නේ දැඩි එක්කෙනෙක් දැඩි වීරියෙන් භාවනා කළ රහත් වුණා. ඊළඟ කෙනා දැඩි වීරියෙන් භාවනා කළ අනාගාමි වුණා. අනිත් පස් දෙනාම මාර්ගඵල ලැබුවේ නැහැ. ඒ අය निराහාරවම බණ භාවනා වඩද්දිම මියගියා. ඒ මියගිහි කොයිගෙන් එක්කෙනෙක් තමයි මේ බාහ්‍ය දාරුචීරිය කියලා අපේ ගෞතම සම්බුද්ධ ශාසනයේදී අර බණ අහනකොටම මාර්ගඵල ලබන්න පුළුවන් තත්ත්වයට මනස දිනු වෙලා තිබුණා. ඒ නිසා පින්වතුනි මතක තියාගන්න අපි සමහර අය කැමති නැති වෙන්න පුළුවන් ගෞතම සම්බුද්ධ ශාසනයේ නිවන් දකින්න. සමහර අය මෛත්‍රී බුදුහාරෝ දැකලා නිවන් දකින්න කැමති අය ඇත්තේ. එහෙනම් පින්වතුනි මෛත්‍රී බුදුහාරෝ දකින්න හරි ලැබෙන්නේ මේ ගෞතම සම්බුද්ධ ශාසනය අපි දැඩි වීරියෙන් කටයුතු කරෝති. දැඩි වීරියෙන් පිට වැඩෙන කටයුතු සමුදායක අපි යෙදුණු තින් තමයි අපට ඉදිරි ශාසනයකදී හරි නිවනට සමීප වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒතකොට රූපය ගැන පින්නසුනේ විවිධ ආකාරයෙන් මේක දකින්න ඕන නෝනි. රූපය ගැන කියනවා 11 ආකාරයකට බලන්න කියලා. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, ආධ්‍යාත්මික රූප, බාහිර රූප, සුකුම රූප, ඕලාරික රූප, ඇහේන රූප, ප්‍රණීත රූප, දුර රූප, ළඟ රූප කියලා 11 ආකාරයකට බලනවා. එතකොට රූපය ගැන පින්නතුනේ මේ දැනට තියෙන සමංග රූපේ ඉඳලා මීට කල්ප ගානකට කලින් ඈත මිස්ත්‍රි ග්‍රහලෝකයක තිබිච්ච ඉකාසියුම් රූපයක් ඒ රූපත් සඳගණිටයි වෙනවා. වේදනාව ගැනත් එහෙමයි. සංඥාව ගැනත් එහෙමයි, සංඛාර ගැනත් එහෙමයි, විඥාන ගැනත් එහෙමයි 11 ආකාරයකට බලන්න. බලලා බලලා පිණුතුනි නුවණින් නිතරම දකින්නකොට තමයි ටිකෙන් ටික අපට පේන්නේ. මෙන්න ජීවිත යථාර්ථය මේක. එනිසා මේ කිසිම දෙයක සතුරු වෙන්න පුළුවන් දේවල් ආවට මහා උද්දාමෙන් සිනාස වෙන තරම් දේවල් මේ ලෝකේ නැහැ. අර වරක් දේශනා කළේ බුදුහාමුදුරුවෝ ඕනුහාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති කියලා. කවර කෙනාවත් මේ ඇවිලෙන ලෝකෙක අපි ඉන්නේ. රාගාදී කෙලෙස් වලින් ඇවිලෙන ලෝකෙක අපි මේ ඉඳලා අපි විනාශනවා නම් අපි ජීවිතේ තෘප්තිමත් කියලා හිතනවා නම් පින්නතුණිය අපට ඒක ලොකු වැරදීමක්. ජීවිතේ සැප ලබන නම් මාවත මේකයි. ජීවිතේ සැප ලබනවායි කියලා කියන්නේ පින්තුරි බාහිර බඩු පාන ගොඩගසා ගැනීම නෙවෙයි. ජීවිතේ සතුට ලබනවායි කියලා කියන්නේ රූපේ ලක්ෂණ කර ගැනීම විතරක් නෙවෙයි. ජීවිතේ සතුට ලබනවායි කියලා කියන්නේ ඉහළට උපාධි ගැනීම විතරක් නෙවෙයි. ජීවිතේ සතුට ලැබෙනවායි කියලා කියන්නේ ජීවිතේ දුක ලැබෙන පැත්ත තේරුම් අරගෙන දුක එන්න තියෙන අවස්ථා මගහැර ගන්න එක. දුක එන්න තියෙන අවස්ථා මගහැරෙන විදියට තමන්ගේ චින්තනයේ සකසා ගැනීමයි ජීවිතේ සැප ලබනවායි කියලා කියන්නේ. එන සාපින්නතුනි ඒ සඳහා මෙන්න මේ වැඩ පිළිවෙල සතර සතිපට්ඨානයේම බුදුහාමුදුරුව දේශනා කළා තියෙන්නේ මෙන්න මේ අවබෝධය සඳහායි. එනිසා කායනපස්සනාව නිසලස වඩනවා නම් හුස්ම ගැනීම ඉදන් ඉරියාපතය පිළිබඳව නව සීවතික පිළිබඳව දෙතිස් කුණපය පිළිබඳව සතර මහා භූත රූප පිළිබඳව ආදී මේ කරුණෝල අවබෝධය ඇති වෙනකොට කායනපස්සනාව තුළින් ඔහුට තේරෙනවා මේ කය කියන්නේ ක්ෂණික වැටියෙන් ක්ෂණිකව නිර්ජන ස්වභාවයක්. එනිසා සමංගේ ශරීරය පිළිබඳවත් බාහිර ශරීරයක් පිළිබඳවත් රාග ආදීන් බැඳෙන්න ඇලෙන්න තරම් දෙයක් නෙවෙයි මේක කියලා තේරෙනවා. වේදනාව පිළිබඳවත් එහෙමයි. සිය බුබුලක් වගේ ස්වනික වැටීමේ නිරුද්ධමින් මේ වේදනාව යන්නේ. වේදනාව කියන එක දිගට මිස්තරව තියෙන්නේ නැහැ. ඒක ස්වනික මොහොතක් පාසා වෙනස් වෙමින් තියෙන සත්‍යයක් මේක. ඒ නිසා ඒ වේදනාවක් තමන්ගේ ආත්මවත්ෙන් ඔහු ග්‍රහණය කරගන්නේ නැහැ. සංඥා ගැනත් එහෙමයි හඳුන ගන්න දේවල් ඉතාම ස්වනික වේදවල වෙනස් වෙමින් තියෙන්නේ. සංස්කාරත්වයේ තමන්ගේ චේතනාත් වෙනස් වෙමින් තියෙන්නේ. විඥානයේ මේ සියලටම වඩා වේගින් වෙනස් වෙමින් තියෙන්නේ. මේ වෙනස් වන වේගයේ පින්නතුනි කාලයෙන් කියන්න බෑ. එක සුළු මොහොතයක් අතුරු පැනක් ගන්න මොහොතක් ඒ ගත වෙන කාලය ලක්ෂයකට බෙදුවත් ඒ ලක්ෂයටත් වඩා කුඩා ප්‍රමාණයක වේගයකින් මේ සියල්ලක්ම මොහොතක් පාසා වෙනස් වෙමින් තියෙන්නේ. ඒ වෙනස් වන වේගයේ වැඩි නිසා අපට පේන්නේ මේක ස්ථිරම තියෙන කියලා. දැන් ගිනි පෙනෙල්ලක් වේගයෙන් කරකවනකොට අපට පේන්නේ රවුමක් තියෙ කියලා නේ. දැන් මේ බල්බ් එකක් වේගයෙන් නිවෙනව පස්සු වෙනකොට අපට පේන්නේ පස්සු වීම තියෙ කියලා. මේ ෆෑන් එකක් වේගයෙන් කරගෙනකොට අපට පේන්නේ මේ රවුමක් මේ තියෙන්නේ කියලා. අපේ ජීවිතයත් පින්නතුනි එහෙමයි. දැන් දියැලක් බලන දියැලක් ගලනකොට අපට පේන්නේ එක දිගටම රේඛාවක් තියෙනවාගේ නේ. නමුත් මේ සියල්ලක්ම ජල බිඳුව අතරේ කුඩා පරතරයක් එක වෙනස් වෙමින් තියෙනවා. ගංගාවක් කියලා දිගට අපිට එකට පේනුනට ඒක දිය බිඳුවල එකතුවක් මේ තියෙනවා. ලෝකේ සෑම දෙයකම ස්වභාවය මේකයි. මේ ස්කන්ධ පංචකයේම යථා ස්වභාවය මේකයි. මේක දිගට එකට දිගට දිවෙන රේඛාවක් වගේ පේනුනට පිනතුනි මොහොතක් පාසා වෙනස් වෙමින් තියෙන ස්වභාවයක් මේ තියෙනවා. ඒ නිසා තමනුත් වෙනස් වෙනවා. බාහිර තමන්ට පේන ලෝකයක් වෙනස් වෙනවා. මේ අවබෝධය ඇති වෙච්ච කෙනා යේ ඇලීම දුර වෙනවා. ඇලීම දුර වෙනවා කියන්නේ ගැටීමක් දුර වෙනවා. ඇලීම වැඩි වෙච්ච ප්‍රමාණයට ගැටුම වැඩි වෙන නිසා ඇලීම ගැටීම් දුර වෙලා උපේක්ෂා සාගත මේ ලෝකයේ දෙස බලනවා. එහෙම බලන කෙනාට පින්නතුනි දුක වේදනාව අඳුර ටිකෙන් ටික අඩු වෙනවා. ජීවිතයේ සංවේගයට ශෝකයට පත් වෙන දිනම සාඩු වෙනවා. අන්න එවැනි ජීවිතයයි පින්නතුනි ජීවිතයේ සාර්ථක ජීවිත කියලා කියන්නේ. එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ අවබෝධය ලබන්න අපි කිසිසේත්ම පින්නතුනි ප්‍රමාද වෙන්න හොඳ නැහැ. මේ අවබෝධය ලබන්න අපි ප්‍රමාද වෙනවායි කියලා කියන්නේ ජීවිතයේ තෘප්තිය ලබන්න ප්‍රමාද කරනවායි කියන එකයි. මේ අවබෝධය ලබනකම් අපි ජීවිතේ දුක් විඳින්මින් ඉන්නේ. මහා ගිනිගොඩක ගින්නකට දැවිමින් මේ අපි ඉන්නේ. ඒක අපට තේරෙන්නවත් නැහැ. එනිසා යම් කෙනෙක් මේ අවබෝධය ලබන්න ප්‍රමාද කරනවායි කියලා කියන්නේ ජීවිතයේ සතුට ලබන්න ප්‍රමාද කරනවායි කියන එකයි. යම් කෙනෙක් මේ අවබෝධය ලබන්න ප්‍රමාද වෙනවායි කියලා කියන්නේ තමන්ට සතර පායට යන්න තියෙන අවස්ථා වැඩි කරගන්නවායි කියන එකයි. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කෙනෙක් මෙන්න මේ අවබෝධය ලබාගෙන සක්කාය දිට්ඨිය දුරු කරා නම් ඒක නා හරියට මේ මහ පොළොවේ අධිපති වීමටත් වඩා මුළු ලෝකයටම රජ වීමටත් වඩා සක්‍ර සම්පත්තිය ලැබීමටත් වඩා මෙන්න මේ සක්කාය දිට්ඨිය දුරු කිරීමෙන් ලබන සෝවාන් වීම වටිනවායි කියලා දේශනා කළා. ඒ දේශනාව කළේ අනාථපිණ්ඩික සිරිතුමාගේ පුතාට. අනාථපිණ්ඩික සිරිතුමාගේ පුතා මහා ධනවත් පුතෙක් විදිහට ඔහු මුලදී ධර්මයේ තරහා නැඹුරුනේ නැහැ. නමුත් උපායක් මාර්ගයෙන් තාත්තා මේ පුතාව බුදුහාඳුර වෙත යොමු කළා. ඔහු සෝවාන් වෙච්ච අවස්ථාවේදී බුදුහාර මේ දේශනා කළේ පතව ව්‍යායක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා අබ්බ ලෝකාධිපත්‍යේන සෝතාපට්ටි ඵලං වරං කියලා. පෘථුවියට අධිපති වීමටත් වඩා සියලු ලෝකෙට අධිපති වීමටත් වඩා ශක්‍ර සම්පත්‍ය ලැබීමටත් වඩා මෙන්න මේ ලබන අවබෝධය වටිනවායි කියලා. ඒ නිසා බුදුහාමුදුර වරක් දේශනා කළා මේ ලෝකෙ විඳින ඉහළම සුවයට වඩා ප්‍රථම ධානයෙන් ලබන සුවය වටිනවායි කියලා. ප්‍රථම ධානයෙන් ලබන නෙවෙයි සතරවෙනි ධානය නෙවෙයි රූපාචර අරූපාචර ධාන අටම ලබාගෙන ලබන සුවයටත් වඩා වැඩි සුවයක් ලැබෙනවා සක්කාය දිට්ඨිය දුරු කිරීමෙන් ලබන සෝවාන් වීමෙන් ලබන සුවය. ඒ නිසා පින්වත්නි බුදුහාමුදුර කියන්නේ ලෝකෙ හිටිය ප්‍රඥාවන්තම කෙනා. බුදුහාමුදුර කියලා කියන්නේ ලෝකෙ හිටිය කරුණාවන්තම කෙනා. කරුණාවන්තම සහ ප්‍රඥාවන්තම කෙනා ලෝකෙ හිටිය අපට දේශනා කළේ මෙන්න කරනවා නම් කරන්න තියෙන වැඩ පිළිවෙල. අපේ කාලෙන් ගන්න තියෙන ඉතිහෙල්ලම වටිනා ප්‍රතිලාභය තමයි මෙන්න මේක. අපි ජීවිතේ නොයෙක් දේවල් කරනවා. රැකී රක්ෂා කරනවා, ඉගෙන ගන්නවා, ඥාතිට යුතුකම් කරනවා, ආගම දහම අනුව යන්නෙන් වැඩ කරනවා. මේ කරන සියලුම දේවල් අතුරින් පින්නතුනි වටිනාම දේ තමයි තමන්ගේ ජීවිතයේ සකස් වෙලා තියෙන මේ ස්කන්ධ පංචකය තේරුම් ගැනීම සහ එහි යථා ස්වභාවයේ යථා පරිදි දැකීම සහ ඒ දැකීම තුළින් මේ සඳහා ඇතිවන විරාගී ස්වභාවය නොවැළැන් ස්වභාවය අප හැම දෙනාම තම තමන්ගේ ජීවිතය පිළිබඳවත් ඒ වගේම අප ඇසුරු කරන අනිත්‍යයේ ජීවිත යථාර්ථය මේකයි කියලා අපි තේරුම් ගත්තනම් ඒ තේරුම් ගත්ත දවසට පින්නතුනි මේ වෙනස් වෙන කැඩෙන බිඳෙන දිරාපත් වෙන ලෝකයේහි අපි නොසැලෙන පුළුවන් විදිහේ සිතක් ඇති කරගන්නවා. උත්සස්ස ලෝක ධම්මේහි චිත්තං යක්ෂණ සම්පති අශෝකං විරජං හේමං ඒතම් මංගල මුත්තමං කියලා මංගල සූත්‍රයේ අවසාන මංගල කරුණ හැටියට දේශනා කළේ මේ වෙනස් වෙන ලෝකයේ නොවෙනස් වෙන පුළුවන් විදිහේ හිතක් ඇති කරගන්න පුළුවන් නම් සංසාර ලෝකයේ නිස්සල හිතක් ඇති කරගන්න පුළුවන් නම් ඒක තමයි පිළිතුරු දෙන මංගල කාරණාවලින් උතුම්ම මංගල කාරණිය හැටියට දේශනා කළේ. එනි සාක්ෂි සූත්‍රයෙන් අප ඉගෙන ගන්න ප්‍රධානම දේ තමයි අප වඩ වඩාත්ම දැඩි වීරයෙන් සත්‍යය කියලා කියන්නේ මොකක්ද කියලා මිස්සන්ද පංචකයේ කුමක්ද සහ ඒ සඳහා තියෙන වැරදි හැඟීම දුරු කර ගැනීම සඳහා උත්සාහවන්ත වීම ඒ සඳහා ඔබ හැම දිනම වඩ වඩාත්ම වීරයෙන් සිහියෙන් නුවණින් ප්‍රඥාවෙන් කටයුතු කරන අධිෂ්ඨාන කරගනිමු. එසේ සිද්ධ කිරීම සඳහා රත්නත්‍රි ආශිර්වාදයෙන් මේ හැම දිනාටම නිරෝග නිරෝගී සම්පත් දිගාතිර සම්පත් ජන සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රැස්කර ගස්තිල කුණ ධර්මයන්ගේ බලයෙන් ඔබ අපරණමින් මේ ගිය සියලුම ඥාති උදමයෙන් අනුමෝදන්ව ඒ හැම දිනම සතරින් සුවපත්ව අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන පැතුමෙන් මේ ගිය ඥාතින්ටත් මේ අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්නවා. රැස්කර ගස්තිල කුණ ධර්මයන්ගේ බලයෙන් සම්මාදෘෂ්ටි දෙවියනොත් මේ තින් අනුමෝදන්ව ඔබ අප හැම දිනමත් අපේ රට දේශණයක් ආරක්ෂා කර දෙත්වාගෙන පදිමින් දෙවියන්ටත් තින් අනුමෝදන් කරවමු. ආකාශට්ටා ච බොම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ධර්මස්ත්‍රවණ ආනිසංසයෙන් හැම දෙනාට මුතුන් මූලිවන් ස්වීම සැරසේවා කියලා ප්‍රාර්ථනා කරනවා.